එකනේ. ඒකම සාමාන්‍ය ඉතුරු කොටස ප්‍රකාශන. අපි ඉතින් දැන් එතකොට මේ කියන්නේ ඉවරනේ අර ආර්ය මාර්ගයට සම්මුණි ඉතින් ඒ කියන්නේ මහසේලා සහ රහතන් වහන්සේලා හැනකොට අනිත් සියලුම දෙනාට ඇති වෙන්නේ ඒ ජවන් සිත්තර තියෙන්නේ කර්ම සකස් කරන ගතිය. රහතන් වහන්සේට තමයි කර්ම සකස් කරන ගතිය නැත්නම් ඒක හුදු ක්‍රියාවක් පමණක් වෙන්නේ. ඉතින් අපි ජවන් සිත් කියලා ගන්නකොට ජවන් සිත් 55ක් මේ සිත් 89 අන්තර්ගත වෙනවා. අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් සිත් 89 කියන්නේ මොනවද කියන එක යන්තම් මතක් කරගමු. අපි දන්නවා මේ සිත් බෙදලා තිබුණේ ඒ 15 වෙනි භූමිය අනුව වැඩිපුරම 15 වෙනි ආකාරය අනුවනේ බෙදලා තිබුණේ. එතකොට දැන් කාම අපි කාම ලෝකේ ගත්තාම ආමාවචර සිත් කියලා කොටස් තියෙනවා 54ක්. ඒ කොහොමද කියෙදෙන්නේ? අකුසල් සිත් තියෙනවා 12ක්. ඊළඟට අහේතුක සිත් තියෙනවා 18ක්. ඊළඟට කාමාවචර කුසල සිත් 8යි, කාමාවචර විපාක සිත් කුසල විපාක සිත් 8යි, ක්‍රියා සිත් 8යි. කාමාවචර ක්‍රියා සිත් 8යි ගත්තාම එතන 24ක් වෙනවා. එතකොට අපිට තියෙනවා එතකොට මුලින් කිව්වා අපි අකුසල සිත් 12යි. එතකොට අහේතුක සිත් 18යි ගත්තාම එතන 20ක් 20යි 30ක් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා 24ක්. සාමාවචර කුසල සිත් 8යි, විපාක සිත් 8යි, ක්‍රියා සිත් 8යි නම 24යි. ඒ ඔක්කොම දුන්නාම සිත් 54ක් වෙනවා කාමාවචර සිත්. ඊළඟට තියෙනවා රූපාවචර සිත්. රූපාවචර සිත් කියලා අපි කියන්නේ ප්‍රථම ඥානෙ ඉඳලා පංචම ඥානෙ දක්වා තියෙනවානේ කුසල සිත් පහක්. ප්‍රථම ඥාන කුසල සිත්, ද්විතිය ඥාන කුසල සිත් ආදී වශයෙන් පංචම ඥාන කුසල සිත් වෙනකොට ඒ කුසල සිත් පහයි. ඒ වගේම ඒකට අනුයාත වෙච්ච විපාක සිත් පහකුත් තියෙනවා. ඒ විපාක සිත් ඇති වෙන්නේ ඇත්තටම ඒ බ්‍රහ්ම ලෝකවල තමයි විපාක සිත් හටගන්නේ. එතකොට ඊළඟ තියෙනවා දැන් රහතන් වහන්සේ කෙනෙක් යම් කිසි ආකාරයකින් මේ රූපී ධ්‍යාන වඩන අවස්ථාවක් තිබ්බොත් ඒ ටික ක්‍රියා සිත් වෙනවා. එතකොට රූපී ක්‍රියා රූපී ධ්‍යාන ක්‍රියා සිත් තියෙනවා පහ. එතකොට ඒ රූප ධ්‍යාන ගත්තාම රූපාවචර සිත් ඔක්කොම 15ක් තියෙනවා. උසල් සිත් 5යි, සතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කුසල සිත් කියලා එතන පහක් තියෙනවා කුසල සිත්. ඊළඟට විපාක සිත් 5යි, ක්‍රියා සිත් 5යි. ඊළඟට අරූපාවචර තලයේ ගත්තාම නැත් අරූපාවචර සිත් ගත්තාම එතන තියෙනවා ආකාසානංචායතන කුසල සිත්. එතකොට ආකාසානංචායතන කුසල සිත්, විඥානංචායතන කුසල සිත්, ආකින්සඤ්ඤායතන කුසල සිත්, නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසල සිත් කියලා කුසල සිත් හතරයි. ඒ නමින්ම විපාක සිත් හතරයි. ඊළඟට රහතන් වහන්සේ කෙනෙක් ඒ ධ්‍යාන වඩනවා නම් අරූපී ධ්‍යාන වඩනවා නම් ඒක ක්‍රියා සිත් හතරක් ඇති වෙන සිත් 12ක් වෙනවා. එතකොට අරූපී ධ්‍යාන සම්බන්ධයෙන් පහළ වෙන සිත්. ඊළඟට තියෙනවා ලෝකෝත්තර සිත්. ලෝකෝත්තර සිත් 8ක් අපි කතා කරනවා. ඒ තමයි සෝතාපන්න මාර්ග සිත්, සෝතාපන්න ඵල සිත්, සකදාගාමි මාර්ග සිත්, සකදාගාමි ඵල සිත්, අනාගාමි මාර්ග සිත්, අනාගාමි ඵල සිත්, අරිහත් මාර්ග සිත්, අරිහත් ඵල සිත්. ඉතින් ඒ ටික ඔක්කොම එකතු කරාම අපිට එනවා සිත් 89ක්. එතකොට දැන් ඕකින් 55ක් අපි ගිව ජවන් සිත් කියලා. අපි දැන් මේ ජවන් සිත් කියන්නේ මොනවද කියන එක හඳුනා ගන්නයි යන්නේ. ජවන් සිත් කියලා කියන්නේ අපි ඉස්සල්ලත් කිව්ව මේක බොහොම හයිය තියෙන රහතන් වහන්සේගෙන් මෙකිට කෙනෙකුට කර්ම සකස් කරන්න පුළුවන් කුසල කර්ම හෝ අකුසල කර්ම. අපි කියන්නේ අර පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආමිඤ්ඤාභි සංඛාර කියන සංඛාර කොටස් තුනකට බෙදනවානේ. ඒ තුන ඇති වෙන්නේ මෙන්න මේ ජවන් සිත් වලින් තමයි ඇති වෙන්නේ. ඊ ඇති වෙන්නේ කාටද? රහතන් වහන්සේගෙන්, කියන්නේ අරහත්ත්වයට පස් නොවු කෙනෙක්ගෙන් තමයි මේ ඒ සිත් වල තියෙන චේතනාව තමයි මේ කර්මය කියලා කියන්නේ. ඒ චේතනාව නිසා තමයි මේ කර්ම සකස් වෙන්නේ. එතකොට අපි බැලුවොත් මුලින්ම මොනවද මේ ජවන් සිත් කියලා අපි දන්නවා මේ අකුසල පැත්තේ අකුසල කර්ම කරන සිත් තියෙනවා 12ක්. ඒ තමයි දන්න ලෝභ සිත් අටක් තියෙනවා. ද්වේෂ සිත් දෙකක් තියෙනවා, මෝහ සිත් දෙකක් තියෙනවා. දැන් ලෝභ සිත් ඇති වෙන්නේත් අපි දන්නවා මෝහයයි ලෝභයයි මුල් කරගෙන තමයි ඇති වෙන්නේ. අපි අර හේතු ප්‍රත්‍ය ගැන කතා කරනකොට කතා කරා මේ ලෝභ සිත් ටික ඇති වෙන්නේ මොන හේතු යෙදිරද? ලෝභයයි මෝහයයි කියන දෙක යෙදලා තමයි මේ ලෝභ සාගත සිත් අට ඇති වෙන්නේ. මේ සිත් අපි මතක් කරගත්තොත් ඒ තමයි සෝමනස්ස සාගත, දිට්ඨිගත සංප්‍රයුක්ත අසංඛාරික සිත්, සෝමනස්ස සාගත, දිට්ඨිගත සංප්‍රයුක්ත සසංඛාරික සිත්, සෝමනස්ස සාගත, දිට්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික සිත්, සෝමනස්ස සාගත, දිට්ඨිගත විප්‍රයුක්ත සසංඛාරික සිත්, ඊට පස්සේ තියෙන උපේක්ෂා සාගත සිත් හතරකුත්. කොහොමද? උපේක්ෂා සාගත, දිට්ඨිගත සංප්‍රයුක්ත අසංඛාරික සිත්, උපේක්ෂා සාගත, දිට්ඨිගත සංප්‍රයුක්ත සසංඛාරික සිත්, ඊළඟට තියෙනවා උපේක්ෂා සාගත, දිට්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික සිත්, උපේක්ෂා සාගත, දිට්ඨිගත විප්‍රයුක්ත සසංඛාරික සිත් කියලා. ඒ සිත් අට, ලෝභ සිත් අට, වෙන ලෝභ මූල සිත් අට කියන එක ජවන් සිත් හැටියට තමයි. يعني ඒ වගේ කර්ම කෙරෙනවා. ඒ සිත් ඇති වුණා කියන්නේ අනිවාර්යයෙන්ම කර්ම සකස් වෙනවා. ඊළඟට ද්වේෂ සාගත සිත් දෙකක්. දෝෂ මූල සිත් කියලා අපි කියනවා. ඒ තමයි දෝෂ මූල වෙනකොට හැම වෙලාවෙම ඒකේ තියෙන වේදනාව දොමනස් සාගතයි. අවුරු සතුටින් තරහා ගිහිල්ලා ඉන්න වෙලාවක් අපිට පෙන්නන්නේ නැහැ නේද? ඒ කියන්නේ තරහා යනවා කියන්නේම එයාට තියෙන දෝමනස්. ඒකෝ දෝමනස් සාගත පටිඝ සංප්‍රයුක්ත ගැටීමක් එක්ක. පටිඝ සංප්‍රයුක්ත අසංඛාරික සිත්, දෝමනස් සාගත පටිඝ සංප්‍රයුක්ත සසංඛාරික සිත් කියලා මේ දෝමනස් සිත් දෙක තියෙනවා. ඒවත් ජවන් සිත්. මොකද ද්වේෂය නිසා බොහෝම ඒ කර්ම කරනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ආනන්තරි පාප කර්ම සියල්ල සිදු වෙන්නේ මේ දෝෂ මූල සිත්. මේ ලෝභ මූල සිත් වලට වඩා ගොඩාක් භයානකයි මේ දෝෂ මූල සිත් කියන කතියකින් තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ බුදුන් ගේ ලේසිල වීම, මව මැරීම, පියා මැරීම, සංඝ බේදයෙන් පිටින් රහතන් වහන්සේලා මැරීම වගේ දේවල් කරන්නේ ඔක්කොම මේ ද්වේෂ මූල සිත් වලින් කරන්නේ. ඉන්සයි තමයි භයානක ජවන් සිත් තෝගයක් තමයි මේ ද්වේෂ මූල සිත් කියන්නේ. කෙනෙක් ඒ තරම් දරුණුවට නොගියත් ද්වේෂ මූල සිත් කියන්නේ මිනිස්සුන්ගේ හිත තවන, දවන, පෙළන, සමනුත් දැවෙන, තැවෙන, පෙළෙන පරිසරයක් දූෂණය වෙන තැනක් තමයි මේ ද්වේෂ මූල සිත් කියන්නේ. ඉතින් ඒක කුඩුවන් තරම් ද්වේෂයේ හිතට එනකොටම අයින් කරගන්න මේ ධර්මය දැනගන්නවා කියන්නේ ඒකයි. ඒකේ තියෙන භයානකම දැනගෙන එතනින් අයින් වෙන්න මාසි ගන්න. පුරුෂයන් අපි කතා කරා ලෝභ මූල සිත් අටයි ද්වේෂ මූල සිත් දෙකයි කිව ජවන් සිත් වෙනවා කියලා. එතකොට අකුසල් ප්‍රති තව සිත් දෙකක් තියෙනවා. ඒ තමයි මෝහ මූල සිත් දෙක. මෝහ මූල සිත් දෙක කියන්නේ අපි එකක් තමයි උද්දච්ච සංප්‍රයුක්ත සිත්යි උපේක්ෂා සාගත, අනිත් එක තමයි උපේක්ෂා සාගත විචිකිච්ඡා සාගත සිත්. ඒක මෙන්න මේ වගේන් තමයි අකුසල පැත්තේ කර්ම කෙරෙන්නේ. එහෙමනම් ඒ ටික තමයි ජවන් සිත් හැටියට අකුසල පැත්තෙන් හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අකුසල සිත් සියල්ලම ජවන් සිත් වෙනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම අහේතුක සිත් 18 ගත්තාම අහේතුක සිත් 18 තියෙන මතකද ක්‍රියා සිත් තුනක්. ඒ තමයි උපේක්ෂා සහගත පංචද්වාරා වර්ජන සිත්, උපේක්ෂා සහගත මනෝද්වාරා වර්ජන සිත්, අනිත් එක තමයි සෝමනස්ස සහගත හසිත උත්පාද සිත්. දැන් මේ හසිත උත්පාද සිත කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්, එහෙමත් නැත්නම් පසේබුදුරජාණන් වහන්සේ කෙනෙක්, එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් යම් අවස්ථාවකදී යම් හේතුවක් නිසා මද සිනහාවක් ඇති වෙන අවස්ථාවක්. යන්තම් දත් පෙන්නලා සිනහ වෙන අවස්ථාව තමයි මේ සෝමනස්සාගත හසිත උත්පාද කියලා කියන්නේ. ඒ සිත ජවන් සිතක් හැටියට සැලකෙනවා. ඒක පමණමයි අහේතුක සිත්වල තියෙන එකම ජවන් සිත වෙන්නේ. ඒකෝට ඒක ජවන් සිතක් වෙනවා. දැන් අපි කලින් අටක් කිව්වා. දැන් මේ ජවන් සිතත් එක්ක එකතු වුණාම නවයක් වෙනවා. සෝමනස්ස සාගත හසිත උත්පාද සිත. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි ගත්තොත් කාමාවචර කුසල් සිත් අටක් තියෙනවා. අපි ඒවට කියනවා මහා කුසල් සිත් කියලා. ඒ කියන්නේ කෙනෙක් යම්කිසි පුණ්‍යාවි සංඛාරයක් කරනවා නම් කරන්නේ අනිවාර්යයෙන්ම මේ කාමාවචර සිත් යෙදුනහම වෙන්නේ පුණ්‍යාවි සංඛාරයක්. එතකොට ඒකේ තියෙන පළවෙනිම සිත තමයි සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත. ඊළඟට තමයි සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික සිත. ඊළඟට තමයි සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත. අනිත් එක තමයි සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත. එතකොට හතරයි. සෝමනස්ස පැත්තෙන් හතරයි. ඊළඟට තියෙනවා උපේක්ෂාව ප්‍රති. කියන්නේ එතන වේදනාව උපේක්ෂා සාගතයි. ඒ තමයි උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත. උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික සිත. උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත. උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත කියන අට. එතකොට මේ අට අපි කියනවා කාම සෝබන පැත්තට එන කුසල් සිතක්, මහා කුසල් සිතක් කියලා කියන්නේ ඔය අටට. ඒ වගේම ඔය නමින්ම විපාක අටක් තියෙනවා. අපි දැන් ඔය කිව්ව නමින්ම විපාක සිත් අටක් තියෙනවා. කියන්නේ සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික විපාක සිත්. මේ විදිහට විපාක සිත් අටකුත් තියෙනවා. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් දැන් අසේක පුද්ගලෙක් හරි අසේක පුද්ගලෙක් කියලා රහතන් වහන්සේ. දැන් අසේක පුද්ගලෙක් හෝ ප්‍රත්‍යජන පුද්ගලෙක් හෝ කරන දෙයක්, කියන්නේ පින්, අපි සාමාන්‍ය පිනක් කියලා කරන දෙයක්, කියන්නේ ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, මල් පහන් පූජා කිරීම, වන භාවනා කිරීම, ඒවා රහතන් වහන්සේ කරනවා නම් ඒක හුදු ක්‍රියාවක් හැටියටයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කර්ම සකස් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ටිකට කියනවා කාමාවචර ක්‍රියාසිත් කියලා. කාමාවචර ක්‍රියාසිතටක් තියෙන ඔය නමින්ම. ඒ ක්‍රියාසිත් කියෙදෙන්නේ අසේක පුද්ගලීන්ට මතක රහතන් වහන්සේ. එතකොට අපිට ඔකිනකොට දැන් ඇත්තටම ජවන සිත් වලට ගන්න වෙන්නේ ඔතනදී කාමාවචර කුසල් සිත් අටයි ක්‍රියා සිත් අටයි. මොකද විපාකය කියන එකෙන් කර්මයක් සකස් වෙන්නේ නැහැ. මේ කර්මයක් සකස් කරාම ඒකේ විපාකයක් කියන එක වෙනම දෙයක්. නමුත් විපාකයක් කියන්නේ කර්ම සකස් වෙන තැනක් නෙවෙයි. එහෙමනම් අපිට දැන් තේරෙනවා කාමාවචර කාමාවචර සෝබන සිත්තේ 24න් සිත් 16ක් පමණයි ජවන් සිත් වෙන්නේ. ඒ තමයි කාමාවචර මහ කුසල සිත් 8යි මහ ක්‍රියා සිත් 8යි. එතකොට ඒ 16 ජවන් සිත් වෙනවා. එතකොට අපි කලින් කිව්වා අකුසල සිත් 12යි ඔබේ කියන සෝමනස්ස සහගත හසිත උත්පාද සිතයි ආපුවම එනවා 13ක්. දැන් 13යි මෙතන 16යි ආපුවම එනවා 29ක්. හරි, එතකොට ওই ටිකට අපි කියනවා කාම ජවන් කියලා. ওই 29ට අපි කියනවා කාම ජවන්. මොකද ඒ කාම ජවන් කියන්නේ මේ කාම අරමුණු අල්ලගෙන තමයි ඔය පහළ වෙන්නේ. ඒ වගේම ඔය බහුලව පහළ වෙන්නේ කාම ලෝකෙ. එතකොට දැන් කාම ජවන් 29ක්. ඒ මොනවද? අපි දන්නවා අකුසල සිත් 12යි, අ හේතුක සිත් ගොඩේ තියෙන සෝමනස්ස සාගත හසිත උත්පාද සිත්යි. ඊනාට මහා කුසල් කාමාවචර මහා කුසල් අටයි කාමාවචර මහා ක්‍රියා අටයි එකතුනහම 29ක් වෙනවා. ඒ කාම ජවන් 29 කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ රූපාවචර කොටස ගත්තා. රූපාවචරයේ දැන් කුසලයක් වැඩෙන වෙලාවට, ඒ කියන්නේ කුසල් සිත් අපි දන්නවනේ ප්‍රථම ඥාන කුසල සිත්, ဒုတိය ඥාන කුසල සිත්, තတိය ඥාන කුසල සිත්, චතුත්ථ ඥාන කුසල සිත්, පංචම ඥාන කුසල සිත් කියනවනේ. ඒ කුසල් සිත් පහම ජවන් සිත්. මොකද ඒ වගේ කර්ම කෙරෙනවා. ඒ වගේම අපි කලින් වගේම අර විපාක සිත් පහ තරින්න වෙලා, මොකද විපාක සිත් වලින් මෙතන කර්ම සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ පහ අත්හරින්න වෙනවා. ඒ වගේම ක්‍රියා සිත් පහ ගත්තොත් ඒකත් ජවන් වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් ධ්‍යාන වඩනකොට පහළ වෙන ක්‍රියා සිත් ඒ පහත්. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන ක්‍රියා සිත්, ဒုတိය ධ්‍යාන ක්‍රියා සිත් ආදී වශයෙන් පංචම ධ්‍යාන ක්‍රියා සිත් වෙනකන් යන ඒ ක්‍රියා සිත් පහ ජවන් සිත් වෙනවා. එතකොට රූපාවචර සිත් 15, රූපාවචර සිත් 10ක් ජවන් සිත් වෙනවා. එතකොට දැන් අපි 30ක් කිව්වද ඔක්කොම කාමජවන් 29ක් කිව්ව දැන් මෙතන 10ක් එකතු වෙනවා. එතකොට 39ක් වුණා නේද? ඊළඟට අරූපාවචර සිත් ගත්තාම අරූපාවචර සිත් තුළ තියෙන කොහොමද? අපි දන්නවා ආකාසානංචායතන කුසලසිත, විඤ්ඤාණංචායතන කුසලසිත, ආකින්චඤ්ඤායතන කුසලසිත, නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසලසිත. එතකොට මේ කුසලසිත හතරම ජවන්ති. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් මේ ධ්‍යානවල සම්බන්ධිනවා නම් ඒක පහළ වෙන්නේ ක්‍රියාසිත. එහෙමනම් මේ ක්‍රියාසිත හතරක්. ඒ කියන්නේ ආකාසානංචායතන ක්‍රියාසිත, විඤ්ඤාණංචායතන ක්‍රියාසිත, ආකින්චඤ්ඤායතන ක්‍රියාසිත, නේවසඤ්ඤා නාසඤ්ඤායතන ක්‍රියාසිත කියන මේ හතරන් එතකොට ජවන්සිත වෙනවා. දැන් අපි කලින් කතා කරා 30 39 අධ්‍යයන. මේ 39ට මේ 8 එකතු කරන්න ඕනේ. මේ 39ට මේ 8 එකතු කරාම කීයක් වෙනවද? 47ක් වෙනවා නේ. 47ක් වෙනවා. ඒ කියන්නේ ජවන් සිත් 47ක් ගැන දැන් අපි කතා කරා. ඊළඟට ලෝකෝත්තර සිත්. දැන් මෙතනදී අපි දන්නවා සෝතාපන්න මාර්ග සිත්, සෝතාපන්න ඵල සිත්. සකදාගාමි මාර්ග සිත්, සකදාගාමි ඵල සිත්. අනාගාමි මාර්ග සිත්, අනාගාමි ඵල සිත්. අරිහත් මාර්ග සිත, අරිහත් ඵල සිත්. මෙන්න මේ සිත් 8ම ජවන් සිත් හැටියට තමයි සැලකන්නේ. අපි දන්නවා අපි කලින් නම් විපාක සිත් ඔක්කොම ජවන් සිත් නෙවෙයි කියලා හිතනවා නේ. නමුත් දැන් මෙතනදී අපි දන්නවා මාර්ග සිතින් අනතුරුවම ඵලයක් හැටියට තමයි ඵල සිත් ඇති වෙන්නේ. නමුත් මේහි තියෙන නිවනට නිවනක් නිවන කියන ඒ අසංකත ධාතුවත් එක්ක තියෙන ඒ පහළ වෙන ඥානයත් එක්ක මේක තියෙන හොඳ ප්‍රබල ශක්තියක්. මේ ඵලසිත කියන එක. ඒ නිසා මේ ඵලසිතුත් ජවන් සිත් හැටියට දැක්වෙනවා. එතකොට අපිට එතන තියෙන ලෝකෝත්තර ජවන් සිත් 8ක්. දැන් අපි කලින් කිව්වා අපිට හම්බුණා සිත් 48ක් නේ. සිත් 47ක් හම්බුණා. ඒ හතර මේ 8ක් තිබුණාම ඔක්කොම 55ක් වෙනවා. එතකොට මේ සිත් 89න් සිත් 55ක් ජවන් සිත් හැටියට තමයි සැලකන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි ජවන් සිත් කියන්නේ මොනවද කියන එක හඳුනගන්න ඕනේ. ඉතින් මං කැමතියි කාට හරි මෙතෙක් අපි සාකච්ඡා කරපු දේකින් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අවස්ථාව තියෙනවා තවදුරටත් සාකච්ඡා කරගන්න. කාට හරි තියෙනවද එහෙම අවශ්‍යතාවයක් තියෙනවද ඒකට අවස්ථාවක් තියෙනවා. දැන් තේරුම් ගන්නයි. ආ ජයන්ත මහත්මයා මට පොඩි පැහැදිලි කර ගැනීමක් කර ගැනීමට අවශ්‍යයි. ඔබතුමා කිව්වා මේ හසිතුප්පාද සිත ජවන් සිතක් බව. නමුත් අපි දන්න හැටියට හසිතුප්පාද සිත ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේට අයි මහිතන රහතන් වහන්සේට. එතකොට බුදුරජාණන් වහන්සේට සහ රහතන් වහන්සේට ජවන් සිතක් ඇති වෙනවද කියන එක මට පොඩි පැහැදිලි කරගත්තත් හොඳයි කියලා හිතනවා. තෙරුවන් සරණ. ඔව් තෙරුවන් සරණ. ඇත්තටම දැන් අපි කියවනේද මේ මහා කුසල, අපි කියව මහා කුසල් ලාඨ, ඒ වගේම මහා ක්‍රියා අටක් ජවන් සිත් වෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් හිතන්න උන් ගිහිල්ලා බෝම ලෝකට ගිහිල්ලා මලක් පහනක් පූජා කරනවා. නමත් නැත්තම් විහෙරකට මලක් පහනක් පූජා කරනවා. ඒ වගේ අවස්ථාවක්. එහෙම නැත්නම් බණ කියන අවස්ථාවක්. ඒ ඔක්කොම පහළ වෙන්නේ ක්‍රියාසිත්, ඒ ක්‍රියාසිත් ජවන් සිත්. ඒ කුසල් සිත් නෙවෙයි. ඒක තියෙන ඇත්තටම අර සෝබන චෛතසික තමයි සිත් තුළ තියෙන්නේ. හැබැයි ඒ සියරම ජවන් සිත්. මොකද රහත් නොවු කෙනෙක් පහනක් මලක් පහනක් පත්තු කරනවා නම් එයාට පිනක් සිද්ධ වෙනවා. නමුත් රහතන් වහන්සේ පුණ්‍ය පාප කියන දෙකම ප්‍රහාණය කරලා ඉතින් ඒක ඉක්මවා ගිය අවස්ථාව. එතකොට ඒ සිත්තර තියෙන හුදු ක්‍රියා මාත්‍රයක් පමණක් කරනවා කියන අදහසක් තමයි මේ ක්‍රියා සිත් කියන්නේ. එතකොට රහතන් වහන්සේ ඒ විදිහට සිනහ පහල කරන අවස්ථාව බුදුර පසේ බුදුරේ බුදුරජාණන් වහන්සේ කෙනේ ඒ විදිහට සිනහ පහල කරන, ඒ වගේම සාමාන්‍ය කෙනෙක් පිනක්කට කරන දේ උන්වහන්සේලා කරොත් ඒක ඔක්කොම ක්‍රියා වෙනවා. දැන් උදාහරණයක් ඇරෙයිද බුදුරජාණන් වහන්සේ නිර්නිවන් මංචකයේදී අවසාන වශයෙන් මේ අෂ්ට සමාපත්තියටම ගිහිල්ලා. ඒ කියන්නේ ප්‍රථම අධ්‍යාන, ද්විතිය අධ්‍යාන, තතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, පංචම අධ්‍යාන, ඊළඟට ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන ඒ ධ්‍යාන ලබාගෙන එතනින් ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට ඇවිල්ලා එතනින් ඉවත් වෙලා තමයි පිරිනිවන් පෑවේ කියලා අපි අහලා තියෙනවා. දැන් ඒ සියලුම වෙලාවෙදි පහළ වෙන්නේ ක්‍රියාසි. ඒක නිසා ඒ රහතන් වහන්සේලාගෙන් මේ විදිහටයි මේ සිත් පහළ වීම සිදු වෙන්නේ. ඒ සිත් තමයි ක්‍රියාසි හැටියට හඳුන්වන්නේ. කර්ම කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියන තුනම එතන ක්‍රියාත්මක වෙන්නේ. එතන හුදු ක්‍රියාවක් පමණයි, ක්‍රියාසිත් පමණක් ඇති වෙනවා, කර්ණ සකස් වීමක් සිදු වෙන්නේ. ඒ විදිහට තමයි තේරුම් ගන්න වෙන ප්‍රීති මහත්මයා. එතන කර්ම මේ මට පොඩි උදාහරණයක් දෙන්න පුළුවන්ද? මේ දෘෂ්ටි, මේ ලෝභ මූල සිතක දෘෂ්ටිගත සංප්‍රයුක්තයි දෘෂ්ටිගත විප්‍රයුක්ත දෙකට උදාහරණ දෙකක් දෙන්න පුළුවන්ද? නිකන් සරලව දෙන්න. තේරුම් ගන්න එක මේ හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් හුඟක් වෙලාවට අපි දැන් මෙහෙම හිතුව දෘෂ්ටිගත සංප්‍රයුක්ත කියලා කියන්නේ ඇත්තටම යාර දෘෂ්ටියක් තියෙනවා. මොකද තියෙන දෘෂ්ටිය මේ කර්ම කරන දේවල් විපාක නැහැ කියන්නේ. ඒ කාලෙ කියන්නේ මේ ශාස්ත්‍රවරෙන් ගිහින් එක්කෙනෙක්නේ සංජය බෙල්ලට, මට මතක නැහැ හරියටම. එයා කිව්වා මේ ගඟ පහළින් නම් උඩට දානේ මී මරාගෙන ගියත් උඩින් නම් පල්ලේ දානේ දීගෙන ආවත් ඒ වගේ කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ කර්මඵල විශ්වාස නොකරනෝ කියන එක තමයි දෘෂ්ටිගත සංප්‍රයුක්ත කියලා කියන්නේ. දැන් තියෙන දෘෂ්ටිය, ඒ දෘෂ්ටිය විත්‍ය දෘෂ්ටිය. එන්නේ විශේෂයෙන් මේ කර්මඵල සලකන්නේ නැහැ කියන්නේ. එතකොට දැන් එහෙම කර්මඵල සැලකීමක් නැහැ කියන දෘෂ්ටියෙන් තොරව, ඒක හැබැයි එතන කියන්නේ මේ එතකොට දැන් අපිට තේරෙනවානේ මේ දෘෂ්ටිගත කියන එක. දැන් උදාහරණයක් ඇටියට දැන් කෙනෙක් ගිහිල්ලා යම් දෙයක් සුපර් මාකට් එකකින් හොරකම් කරනවා. හිතමු කොහේම. ඒ හොරකම් කරනකොට හිතනවා මෙතන ඉතින් මෙච්චර බඩු තියෙන මේකක් දෙයක් නැති වුණා කියලා මොකද වෙන්නේ? මේ පාටවත් පාඩු වෙන්නේ නැහැ නේ. ඒකක් හොරකම් කරගෙන යනවා. එතකොට යාට තියෙනවා මේක හොරකම් කරාට කමක් නැහැ. මේකේ එයාට වැඩක් සිද්ධ වෙන්නේ නැහැ කියන හැඟීම තියෙනවා. ඒ කියන්නේ කර්මඵල විශ්වාසයක් නැතිකම තියෙනවා. ඊළඟට දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපිට බඩ හොඳටම බඩගින්න වෙලාවක් එනවා. බඩගින්න වෙලාවක් ආපුවාම අපිට බත්තිගානක් හතර දුන්නා. දැන් බඩගින්න නිසා අපිට දැඩි ලෝභයක් ඇති වෙලා කාගෙන කාගෙන යනවා. එතනදී ඇත්තටම අපිට අර කර්ම විපාක නැහැ කියන දෘෂ්ටියක් අපිට නැහැ ඇත්තටම. මට තේරෙන විදිහට මම කියන්නේ. එතන මේ එතන ලෝභ සිතක් ඇති වුණා, මේ ලෝභේ කර්ම සකස් වෙනවා, ඒ කියන දෘෂ්ටියකට එන්නේ නැහැ. හැබැයි මේ අපි ඒක බඩගින නිසා ඒකට ලෝභකමක් ඇති වෙලා කනවා. කෑමක් දකින්නකොට අපිට ලෝභකමක් ඇති වෙනවා. අපිට කෙල වුණා. මේ වගේ දේවල් ලැබෙනකොට මාස්ටර්ගෙන හැටියට ඒක දෘෂ්ටිගත විප්‍රයුක්තයි. එතන දෘෂ්ටියක් ඇදිලා නැහැ. ඒ ආකාරයට මම තේරුම් ගන්න තියෙන්නේ අපි තවත් කල්යන මිත්‍රන්ට යම් කිසි අදහසක් තියෙනවා නම් ඒ වගේ උදාහරණ එකක් තිබින් අපිට කිව්වොත් හොඳයි. හොඳයි, අපි එහෙනම් තව ප්‍රශ්න නැත්නම් ටිකක් ඉදිරියට යමු. ඒ තමයි ඔකේ. ප්‍රමදයට කවුරු හරි මේ උදාහරණ ටික කියවන හසු සාමාන්‍ය දැන් පොඩ්ඩේ හරියට දැන් නැහැ මෙතෙන්ද. දැන් අරමු විජාත් කද අපි මේ වෙන ආගම් ආගමික කෙනෙක් දානයක් දෙනවා. එතකොට එතන දෘෂ්ටියක් එතන කර්ම කර්මඵල විශ්වාසයෙන් නැතුව ඔහේ දෙනවට දෙනවා දානේ. කැම දෙනවා. ඒක ඔෆරින් කියලා. නමුත් බෞද්ධයෙක් දානයක් දෙනකොට එතන හිතනවා මේ කර්මඵල තියෙනවායි කියලා. එතකොට ඒක දෘෂ්ටිගත සම්ප්‍රයුක්තයි. අරයා මේ සිගාරකම සුදු මහත්යෙක් නිකන් කැම ටිකක් දිගනවා. එතන කර්ම කර්මඵල විශ්වාසයෙන් නැතුව යාද දෙන්නේ. ඒක දෘෂ්ටිගත විප්‍රයුක්තයි. හරියද? නෑ නෑ නෑ, එතන බලන්න මොකක්ද එතන කරන්නේ? අකුසල කර්මයක් නෙවෙයි ඒ දෙන්නම කරන්නේ. ඒකට දෘෂ්ටිගත කතාවක් එන්නේ නැහැ. එතන එන්නේ ඥාන සංප්‍රයුක්තද ඥාන විප්‍රයුක්තද කියන එක තමයි එතන එන්නේ. බෞද්ධෙක් කෙනා දෙනකොට එයා දෙනවා සතර සිතින් දෙනවා නම් සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්තව දාන දෙනවා. දැන් කියන්නේ අන්‍යාගමික කෙනෙක් විශේෂයෙන්ම බටහිර අසුදු මේ කියවක් කටිය දෙනකොට ඒගොල්ලත් අනුකම්පාවෙන් කරුණාවෙන් දෙනවා. හැබැයි යාගේ ඥාන සම්ප්‍රයුක්තියක් ඥානයක් නැහැ. මේක කුසල කර්මයක්, මේ කුසල කර්මයේ විපාක තියෙනවා කියලා ඥානය යාට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා යාට ඥාන විප්‍රයුක්ත වෙන්න තමයි හේතු සකස් වෙන්නේ විදියට. දැන් හරි හොඳයි ඒක කතා කරන එක. මොකද මේ හැමෝටම පැටලෙනවා කොහොමද එන්නේ. හොඳයි. තව කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රසන්න මාත්‍ය ඔබතුමාට? නෑ මාත්‍ය මට ප්‍රශ්නයක් නැන්නේ. හොඳයි හොඳයි. එහෙනම් අපි ඉදිරියට යනවා. අපි තව පොඩි දෙයක් කතා කරමු. ඒ තමයි මේ පංචද්වාරික චිත්ත වීති ගැන කතා කරමු. දැන් මේ ඊට කලින් අපි පොඩ්ඩක් කතා කරමු මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන තැන් තමයි අපිට ගෝචර වෙන්නේ අපේ ආයතන පහකට. ඒ තමයි ඇස, කන, නාසය, දිව, කය කියන ආයතන පහ. එතකොට ඇසට ගෝචර වෙන්නේ මොකක්ද? වර්ණය. වර්ණ රූපය තමයි අපි දන්නවා. රූපය කිව්වහම රූපේ කොටස් 28කට බෙදුවානේ අපි. රූපේ කොටස් 28ක බෙදලා අපි කිව්වා මේ මහා භූත හතරක් කියලා හතරක් තියෙනවා. ඒ මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. මේ හතර උපයෝගී කරගෙන එහෙමත් නැත්නම් මේ හතර නිසා පවතින තව 24ක් ගැන අපි ඉගෙන ගත්තා. ඒවට අපි කිව්වා උපාදාය රූප කියලා. මේ උපාදාය රූප ගොඩේ තියෙනවා වර්ණය කියලා රූපයක්. වර්ණ රූපය. ඊළඟට තියෙනවා ශබ්ද රූපය කියලා. ඊට පස්සේ තියෙනවා ගන්ධ රූපය කියලා. රස රූපය කියලා. පොට්ටබ්බ රූපය. පොට්ටබ්බ රූපය කියලා එකක් නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ පොට්ටබ්බ කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි දන්නවා ඇහැට වර්ණ රූපේ තමයි ගෝචර වෙන්නේ. කනට ශබ්ද රූපේ තමයි ගෝචර වෙන්නේ. නහයට ගන්ධ රූපේ ගෝචර වෙන්නේ. දිවට රස රූපේ, කයට ගෝචර වෙන්නේ අර මහා භූත හතරෙන් මහා භූත තුනක් තමයි කයට ගෝචර වෙන්නේ. ඒ තමයි පඨවි ධාතුව, පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන තුන් තමයි මේ කාය ප්‍රසාදයේ තියෙන දැන් මේ කය කියන එකට ගෝචර වෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙනම් ද්වාරික චිත්ත වීති ගත්තොත් මේ පංචද්වාරික චිත්ත වීතියකින් කරන්නේ මේ ආයතනවල ඇස, කන, නාසය, දිව, කය කියන ආයතනවලට ගෝචර වෙන දේවල් පිළිබඳව දැන ගැනීම තමයි මේ චිත්ත වීති වලින් කරන්නේ. ඒ කියන්නේ එක සිතකින් බෑ අරමුණක් දැනගන්න. දැන් අපි මේ ආරම්මන ප්‍රත්‍ය වේදාසල කරන්නේ. ඒකින්ද මේක ටිකක් වැටගත්තුත් වෙයි. එතකොට මේ අරමුණක් දැනගන්නවා කියනකොට මේ එක සිතකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අරමුණක් දැනගන්නවා කියන එක. එහෙමනම් සිත් පේලියක් පහළ වෙන්න. දැන් අපි උදාහරණයක් ඇටිපි ගත්තොත් ඇසින් දකින්න යම් වර්ණ රූපයක් කියන අවස්ථාව ගත්තොත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් රූපයක අපි දන්නවා ආයු කාලය ගත්තාම චිත්තක්ෂණ 17ක් කියලා අපි කියනවා. චිත්තක්ෂණ 17ක්. පළමු චිත්තක්ෂණයේදී රූපය හට ගන්නවා. ඊට පස්සේ 15ක් පවතිනවා. ඊට පස්සේ 17 වෙනි එකේදී නැතිලා යනවා. ඒ ආකාරයට තමයි අපි රූපී ආයුෂය ගැන කතා කරන්නේ. එතකොට සිතක ආයුෂය ගැන කතා කරනකොට අපි කියන්නේ එක සිතක ආයු කාලය තමයි චිත්තක්ෂණ එකක් කියන්නේ. එතකොට අපි දන්නවා මේ රූපයක් ගත්තාම ඒකේ තියෙනවා කලාප කියලා කොටස්. රූප කලාප. රූප කලාප කියන තැන තියෙන්නේ මොනවද? අපි අප්‍රාණික දෙයක් ගත්තා. අපි කිය පිනානක් කෝප්පයක්, TV එකක් වගේ දෙයක් ගත්තාම, කම්පියුටරයක් වගේ ගත්තාම එතන තියෙන්නේ ශුද්ධාෂ්ටක කලාප. ශුද්ධාෂ්ටක කලාප කියන්නේ තියෙන්න පුළුවන් අඩුම ප්‍රමාණයෙන් තමයි මේ ශුද්ධාෂ්ටක කියලා කියන්නේ. එතන තමයි අඩුම රූප ප්‍රමාණයක් තියෙන්නේ. ඒ අට ඇතුළු. ඒ අට කියලා කියන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන කොටස් හතක්. ඕජාව කියලා කියන්නේ අත්මාර ආහාර රූපේ මත නැත්නම් කබලින්කාර රූපේ කියන එකයි. කබලින්කාර ආහාරය කියන එක. එතකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන අට තමයි මේ ශුද්ධාෂ්ටකය කියලා කියන්නේ. එතකොට අපි දැන් නිකන් ඒ දැන් තේරුම් ගන්න බලමු අප්‍රාණික කියන පණ නැති මොකක් හරි මේසයක් උඩ තියෙන දෙයක් නැත්නම් මේසේ වගේ දෙයක් ගත්තාම ඔය මේසේ ඇතුළේ තියෙන ඔය කියපු කුඩා කලාප ඔය රූප කලාපේ තියෙන ඕල් ශුද්ධාෂ්ටකේ තමයි ශුද්ධාෂ්ටක පොරි තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඒ වගේ විශාල ප්‍රමාණයකින් තමයි මේසයක් කියන එක හැදිලා තියෙන්නේ. කලාපේ කියන්නේ අඩුවෙන්ම පවතින්න පුළුවන් අවස්ථාව කලාපේ කියලා කියන්නේ. එතකොට මේ වගේ කලාප මිලියන ගණන් බිලියන ගණන් වලින් තමයි මේ රූපයක් හැදිලා තියෙන්නේ. අභයතයක් වුණත් හැදිලා තියෙන්නේ. මේ වගේ ශුද්ධාෂ්ටක ලක්ෂ කෝටි ගණන්කින් තමයි අභයතයක් ඔය දැක්ක හැදිලා. මේ තරම් කුඩා දෙයක් ගැන අපි මේ කතා කරන්නේ රූපේ කියලා. එතකොට ඔන්න ඔය රූපයක් ගත්තාම ඒ රූපේ තියෙනවා ඉපදෙන අවස්ථාවේ රූප තියෙනවා. රූප සමහර රූප කලාව තියෙන ඒ වෙලාවෙ ඉපදිනවා. සමහර රූප කලාව තියෙන ඒ ඉපදින චිත්තක්ෂණයයි ඒකේ වයස. සමහර රූප කලාව තියෙන චිත්තක්ෂණ දෙකයි වයස. චිත්තක්ෂණ තුනයි වයස සමහර ඒවා. ඕවගේ තියෙන සමහර ඒවා තියෙන චිත්තක්ෂණ 17යි වයස. සමහර ඒවා තියෙන මෙරළ යන 17 වෙනි චිත්තක්ෂණේ මෙරළ යන රූප තියෙනවා. ඉතින් ඔහොම කියනකොට අපේ ඇහැට ගැටිලා පේන්නේ එකම වයසකට ගැලපෙන රූප ටිකක් තමයි අපිට පේන්නේ. කෝ හටගෙන පළවෙනි චිත්තක්ෂණේ හටගනව දෙවෙනි චිත්තක්ෂණේ එකක් තමයි අපිට පේන්න පටන් ගන්න. අරමුණ වෙන්නේ. ඒ වගේ දැන් ඉපදිලා ඊළඟ චිත්තක්ෂණේදී දකින අරමුණට අපි කියනවා ඒකට මහාන්ත ආරම්මණයක්, අති මහාන්ත ආරම්මණයක් කියලා. හොඳට ආලෝකයේ තියෙන වෙලාවකට හොඳ ඇසක් හොඳ නිරෝගීව තියෙන ඇසකට ඒ වගේ රූපයක් ඇති වෙච්ච ගමම්ම ඇහැට ගොදුරු වෙනවා නම් ඒකට අපි කියනවා අති මහන්ත ආරම්මන චිත්ත වීතියක්. ඒ වගේම අපේ මානසිකාරයක් ඇතුළත යෙදිලා තියෙනවා. එතකොට මේ මෙන්න මේ විදිහට අරමුණක් දකිනකොට තමයි චිත්තක්ෂණ 17ක් දිග චිත්ත වීතියක් ඇති වෙන්නේ. ඒ කොහොමද වෙන්නේ? අරක ඇති වෙනකොටම ඒ කියන්නේ රූපේ කියන්නේ ඇති වෙනකොටම අපේ හිතේ තියෙන භවංගේ. ඒ භවංග සිතර අපිට කියනවා අතීත භවංග කියලා තමයි හඳුන්වන්නේ පහසොන. මොකද මේක අර භවංග පරම්පරාවේ තිබිච්ච භවංගය තමයි ඒ රූපේ හටගන්න මොහොතෙම තියෙන්නේ. ඒකට අතීත භවංග. ඊළඟට චිත්තක්ෂණයක්වන් රූපය මොකද වෙන්නේ? මේ ඇහි තියෙන චක්කු ප්‍රසාදය හරහා අපේ භවංග සිතට තට්ටු කරනවා. භවංග සිත පොළවන. එතකොට අපි කියනවා භවංග චලන කියලා. මේ භවංග චලන කියලා කියන්නේ භවංගයට ඒ අරමුණ පොළවන දැක්කේ ඇති වෙන කරන හින්දා. ඊළඟට අද දැන් භවංග සිත පරම්පරාව ඉතින් එහාට ඇති වෙන භවංග සිතින් බිඳෙනවා. ඒකට අපි කියනවා භවංග උපච්ඡේද කියලා. එතන භවංග පරම්පරාව තමයි පැවති තිබුණේ. එතකොට අරක හට ගන්නකොටම අපි එතන තිබිච්ච භවංගයට කිව්වා දැන් හට ගන්නකොට ඒකට ශක්තියක් නැහැ මේ ඇහැ මේ චක්කු ප්‍රසාදය හරහා යන්න. ඒක නිසා එතනදිත් භවංගයක් තිබුණා. ඒ භවංග සිත් අපි කිව්වා අතීත භවංග කියලා. දැන් ඉපදින චිත්තක්ෂණයක් ගත වෙච්ච එක තමයි චක්කු ප්‍රසාදය හරහා වදින්නේ භවංග සිතට. ඒකපර තමයි භවංග සිත චලනය වෙන්නේ. එතකොට ඒකට අපි කියව භවංග චලන කියලා. ඊළඟට ඇති වෙනවා තව භවංග සිත. ඒ තමයි අර භවංග චිත්ත පරම්පරාවේ අනිත්‍යත්වයට යන්න කලින් ඇති වෙන අනිත්‍යත් හට ගන්න කලින් ඇති වෙන අවසාන භවංග. ඒකට අපි කියනවා භවංග උපච්ඡේදය. උපච්ඡේදය කියන්නේ බිඳෙනවා කියන එක. භවංග පරම්පරාවේ ඉතින් බිඳෙනවා. සමහරවිට ඊට පස්සේ මොකද වෙන්නේ? අර අරමුණ පැත්තට සිත් හරවන මානසිකාර්මයේ අවස්ථාවක් වෙනවා මේ පංචද්වාර ආවජන සිත කියන එක ඇත් වෙනවා ඊළඟට. අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද ඊළඟට පංචද්වාර ආවජන. ඔන්න ඔතන තමයි අපේ මනස නැත්නම් ඉදිරියේ තියෙන සිත් පරම්පරාව අර හටගත් රූපේ කෙරේ වර්ණ රූපේ කෙරේ අපේ ඔන්න මේ පැත්තට හැරෙවුවා. මේ පංචද්වාර ආවජන සිතෙන් පස්සේ ඇති වෙන චක්කු විඥාන. ඉස්සෙල්ලි තමයි මේ වර්ණය මොකද්ද කියලා දකින්නේ. ඊට කලින් වර්ණයක් දැක්කේ නෑ. නමුත් අතන රූප ඇති වෙනකොට මේ විදිහට සිද්ධිය සිද්ධ වුණා. නමුත් මේ අර මානසිකාරයෙන් පස්සේ එමත් නැත්තම් පංචද්වාරාවල් කියනින් පස්සේ තමයි චක්කු විඥානයේ පහළ වෙලා ඒ රූපයේ ඒ වර්ණය දැනගන්නේ. ඊට පස්සේ සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන සිතෙන් කියන්නේ කරන්නේ අර චක්කු විඥානයෙන් ගත්ත වර්ණය පිළිගැනීමක් තමයි එතන කරන්නේ. පිළිගැනීමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ සම්පටිච්ඡන කියන්නේ. සම්තිරණ කියලා කියන්නේ ඒ ඇහිංගත් අරමුණ විමසා බැලීමක් සිද්ධ වෙන හැබැයි හිතල කරන දෙයක් මේ ඔක්කොම විපාකසි. චක්කු විඥාන පංචද්වාරා වජන සිද්ධ කියලා කියන්නේ ක්‍රියාසි. චක්කු විඥාන සිද්ධ කියලා කියන්නේ ප්‍රේක්ෂාසගත චක්කු විඥාන සිද්ධ ඒ තමයි අහේතුක සිතක්. තනත් කුසලයක් අකුසලයක් මුකුත් කෙරෙන තනක් නෙවෙයි. ඊළඟට සම්පටිච්ඡන සිත. ඒකත් විපාක සිත. ඒකත් විපාකයක් නිසා පහළ වෙනවා. ඊට පස්සේ සම්තිරණ සිත අරක විමසලා බලන සිත ඒකත් විපාකයක්. දැන් සාම දැන් අපේ මනසින් මොකක්වත් ක්‍රියාවක් කරනවා කියලා කරන්නේ අර කොම් විපාක සිත් ටිකක් කොයි විදිහට පහළ වෙගෙන එන්නේ පංචද්වාරා වර්ධනයෙන් පස්සේ. ඊළඟට එනවා මොත්තපන කියලා සිත. මේ ඔත්තපන කියන සිත හරිම වැදගත් වෙනවා. මොකද ඒකට හේතුව තමයි ඔන්න ඔතනදි තමයි අපි අර දකින දේ ගැන තීරණයක් ගන්න. ඒ දකින දේ හොඳයිද නරකයිද කොහොමද ප්‍රතික්‍රියා කරන්න ඕනේ කියලා තීරණේ කෙරෙන්නේ ඔත්තපන සිතේ. ඔත්තපන කියලා කියන්නේ විනිශ්චය කරන, ව්‍යවස්ථාපනය කරනවා කියන අර්ථය තමයි ඔත්තපන කියන එකේ තේරුම. ඒක ක්‍රියාසිතක්. ඊට පස්සේ තමයි දැන් අපි ගත්තේ දැන් කාම අරමුණක් නේ අරන් තියෙන්නේ මොකක් කරේ වස්තු අධ්‍යයනේ නේ බල්ලා තියෙන්නේ. ඒ වර්ණේ කියන්නේ බල්ලා තියෙන්නේ. එතකොට මේ වොත්තපන සිතෙන් පස්සේ කාම ජවන් සිත් හත එකම සිත හත් පාරක් එකම නමින් තියෙන සිත හත් පාරක් ඇති වෙනවා. එතකොට දැන් බලන්න පුතග්ජනේකුත් නම් එහෙමත් නැත්නම් ඒක පුද්ගලයෙකුට පුතග්ජනේකුත් නම් මොකද්ද වෙන්නේ? එක්ක වොත්තපන සිතෙන් ගන්නකොට අපි යෝනිසෝ මානසිකාරයේ යෙදුණු අපේ ජවන්සිත කුසල ජවන්සිත වෙනවා. වොත්තපන සිතෙන් පස්සේ අපිට වොත්තපන සිතේ අපි යෙදුණොත් එහම යෝනිසෝ මානසිකාරය. එතකොට මොකද වෙන්නේ? එක්ක ලෝභ සිත් පහළ වෙනවා, එක්ක ද්වේෂ සිත් පහළ වෙනවා, එක්ක මෝහ සිත් පහළ වෙනවා. ජවන්සිත අපි කතා කරපු 12ක් කතා කරානේ අපසල පැත්තේ. ඒ 12න් එක පහළ වෙනවා. ඒකම හත් පාරක් ඇති වෙනවා. ඒ කියන්නේ ජවන්සිත හතක් එක දිගට ඇති වෙනවායි චිත්ත වීති. ඊට පස්සේ අපි දැන් කියවන්නේ අපි ගත්ත අරමුණ හරි කියන්නේ අලුත් අරමුණක් ඇලිච්ච ගමම්ම ගත්ත අරමුණක් ආලෝකයක් වගේ තිබුණා මානසිකාරයක් තිබුණා ඒකේ විශාලත්වයකුත් තිබුණා හොඳට දැක්කා කියලා. එතකොට මේ චිත්ත වීති හරි වේගින් යන චිත්ත වීතියක්. ඒක බලේ වැඩි මේ ජවන්සිතලත් බලේ වැඩි. එතකොට ඒ චිත්ත වීතිය නවත්තන්න එහෙම නැත්නම් ඉවරයක් කරන්න ඕන හින්දා අර වාහනයක් වේගින් කියලා බ්‍රේක් ගන්නවා වගේ ඒ ජවන්සිත හතෙන් පස්සේ විපාක සිත් දෙකක් පහළ වෙනවා. ඒවට අපි කියනවා තදාරම්මන සිත් කියලා. තදාරම්මන කියලා කියන්නේ සං ආරම්මන කියන එක. සං ආරම්මන කියන්නේ ඒ ආරමුණම අරගෙන පහළ වෙන සිත්. මොන ආරමුණද? අර ජවන්සිත වලින් ගත්ත ආරමුණම අරගෙන තමයි ඒ සිත් පහළ වෙන්නේ තදාරම්මන සිත් දෙකක් ඇතුළේ. එකම සිත් කියන්නේ එකම සදාරම්මන සිත් නමින් ගත්තාම එකයි ඒක දෙපාරක් පහළ වෙනවා. පහළ වෙලා නැවත භවංගෙට යනවා. එතකොට ඕක තමයි අපි කියන්නේ අතිමහන්තාරම්මන. දැන් අපි ඔතන චක්කු විඥානය කියලා කියනකත් එතකොට අපි කියනවා අතිමහන්තාරම්මන චක්කුද්්වාරික චිත්ත වීතිය කියලා හඳුන්වන්නේ ඕකට. එතකොට අපි බලනනේ අතිමහන්තාරම්මන චක්කුද්්වාර චිත්ත වීතිය කියලා. අපිට සද්දයක් කියනකොටත් එහෙමයි. සද්දයක් කියනවා නම් අතිමහන්ත ආරම්මණයක් ඇටියෙ. ලොකු හඬක් හොඳට කනට වදින හඬක් ඇහෙනවා නම් ওই විදිහටම ඇති වෙන්නේ. කොහොමද? අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාර ආවර්ෂණ, සෝත විඥාන, සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ජවන ජවන ජවන ජවන ජවන ජවන ජවන ජවන හතයි. ඊට පස්සේ තදාරම්මන දෙකයි. අපි තදාරම්මන කියනවා, තදාලම්බන කියලා කියනවා. තදාරම්මන සිත් දෙකයි. ඊට පස්සේ නැවතත් භවංග ගතලා. දැන් ওই විදිහේ ওই ටික තමයි මූලික වශයෙන්ම පංචද්වාරික ආවර්ජන වල පංචද්වාරික චිත්ත වීති වලදී අපි දැනගන්න ඕනේ. එතකොට නහයෙන් ගන්ධයක් ගන්න වෙලාවේ ඇති වෙන්නේ පංචද්වාර ආවර්ජනයෙන් පස්සේ ගාන විඥානය. ඒ වගේම යම් දෙයක් රස බලන කොට ඇති වෙන්නේ පංචද්වාර ආවර්ජනයෙන් පස්සේ ජීවහා විඥානය. එතකොට අපිට උණුසුමක් සිසිලක් දැනෙච්ච වෙලාවක්, තද ගතියක්, බුරුල් ගතියක් දැනෙච්ච වෙලාවක්, සමන ගතියක්, පිම්මෙන ඇකිලෙන ගතියක් දැනෙච්ච වෙලාවේ දැනෙන්නේ මොකද්ද? ඒ කයතන දැනෙනකොට කාය විඥාන. මොන ඔය විදිහට තමයි අතිමහන්තාරම්මන චිත්ත වීතියක ඔය සිත් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අපි ආරම්මන ප්‍රත්‍ය ගත්තාම මේ අරමුණු හිඳ තමයි මේ සිත් ටික ඇති වෙන්නේ. එතකොට අරමුණින් දැක්ක වෙන සිත් මොනවද? ඔය කිව්ව සිත් තේරම ටික අපි භවංග වලදී නැහැ. භවංග සිත් ටික ගන්න. ඒකෙන් ඇත්තටම යම් කෘත්‍යයක් කරන්නේ නැහැ. මේ චිත්ත වීතියක කෘත්‍යයක් කරන්නේ නැහැ භවංග සිත්. පළවෙනි එක තමයි පංචද්වාර ආවර්ජන කෘත්‍ය. ආවර්ජන කෘත්‍ය හරි තමයි පංචද්වාර ආවර්ජනයෙන් පටන් ගන්නේ. එතකොට පංචද්වාර ආවර්ජන ඔක්කොම අර අරමුණ තමයි ඒවට වක්‍රාකාරව හෝ හේතු වෙලා ඒ ටික ඇති වෙනවා. ඉතින් ওই ටික දැනගන්න එක වටිනවා. ඒ වගේම සම්තිම සම්තිරණ සිත්. ඉතින් මම හිතනවා මේක තමයි මට විශේෂයෙන් මතක් කරන්න මතක් කරොත් හොඳයි කියලා හිතුනේ ඉදිරියට තියෙන දේවල් සමග අපිට ලබන සත්‍ය අවස්ථාවක් આવොත් අපි අනුබන්ධක චිත්ත වීති ඒ වගේම මනෝද්වාර චිත්ත වීති ගැන කතා කරමු. මොකද දැන් අපි දැන් කියවන්නේ මුලින්ම මේ ඇහැ කියනකින් ගන්නේ වර්ණ රූපේ විතරයි කියලා චක්කු විඥානේ. වර්ණ රූපේ අරගෙන අපි දැන් වර්ණ රූපේ විතරක් නෙවෙයි අපි දෙයක් දැක්කාම මේක කෝපි කියලා දන්නවා. මේක කම්පියුටරෙක් කියලා දන්නවා. මේක වාහනය කියලා දන්නවා. මේ මගේ මහත්ය, මේ මගේ බිරිඳ, මේ මගේ දරුවෝ, මේ මගේ යාළුවෝ කියලා දන්නවා. මේ අහවල්ලා කියලා දැනගන්නවා. ඒකට ඒ බව දැනගන්න චිත්ත වීති ගණනාවක් යන්න වෙනවා. ඒක නිසා ඔය පළවෙනියෙන්ම ඇති වෙන දැන් අපි කතා කරපු වර්ණ රූපය ඇහැට අවිල්ල චක්කු විඥානය ඇති වෙලා ওই ජවන් සිත් එකෙන් දැනගන්නවා කියන එක නෙමෙයි. ඊට එහා ගිය තරමේ මේ චිත්ත වීති පර තොගයක්. ලක්ෂ කෝටි ගණනක් ඇති වෙලා තමයි අපි දේවල් දැනගන්නේ. ඉතින් ඒ දැනගන්නේ මේ පංචද්වාරයක සිත්ෙනිම නෙමෙයි මනෝද්වාරයක සිත්ෙනිම යම්කිසි වැඩ කොටසක් කරන. ඒකත් පුළුවන්කමක් තිබුණොත් අපි ලබන සතියේ සාකච්ඡා කරමු. අද කතා කරපු ටිකේ මොන හරි මතක කරගන්න තියෙනවා නම් ප්‍රශ්න ගන්න අපිට අපේ ශක්තියෙන් අපි ඒකට පිළිතුරක් දෙන්න බලන්න නැත්නම් ස්වාමීන් වහන්සේගෙන් අහලා අපි දැනගමු. ඒකවත් කරන්නේ. මේ ජවන් හත මුල් චිත්ත වීදියේ ජවන් හත යන්නේ මනෝදාත්වය නේද? මනෝවිඥාන දාත්වය තුල නේද යන්නේ? ඒකවත් කරන්නේ. ඔව් දැන් ජවන් සිත් කියනවා ඇත්තටම දැන් අපි මේ සිත් ටික ඔක්කොම ගත්තොත් ඒ ටික මනසින් තමයි සම්පූර්ණ කියන්නේ ඇත්තටම දැන් අපි ගත්තොත් ඒක දැන් භවංග සිත කියන එක දැන් අපි චිත්ත වීතියක මුලින්ම අපි ගන්නේ භවංග සිත් තුනක් තියෙන්නේ භවංග අතීත භවංග චන්න භවංග උපච්ඡේද කියලා. එතකොට ඒ සිත් තුනම ඇති වෙන්නේ අපේ හදේ වස්තු කියන එක මිශ්‍රය කරගෙන හවත් නැත්නම් ඒක උදව් කරගෙන තමයි මේ භවංග සිත් ඇති වෙන්නේ. අධේ වස්තු රූපයක් ಉಪಯೋಗි කරගෙන. අධේ වස්තු රූපේ තමයි ඒක නිශ්චය කරගෙන තියෙන්නේ. සිතක් උපදිනකොට මොකක් හරි තියෙන්න ඕන වස්තුවක් ಉಪಯೋಗී වෙන්න ඕන. දැන් ඊනහ දැන් පංචද්වාර ආවර්ජන සිත කියන එක ඇති වෙන්නේ අධේ වස්තු කියන එක ಉಪಯೋಗී කරගෙන. ඒ කියන්නේ ඒක අපි කියනවා නිශ්චය කරගෙන. ආශ්‍රය කරගෙන නිශ්චය කරගෙන. තමයි ඇති වෙන්නේ. තන චක්කු විඥානය කියන එක තියෙන්නේ කොමක් මිශ්‍රය කරගෙනද? චක්කු වස්තු එහෙමත් නැත්නම් අපි කියන චක්කු ප්‍රසාදය මිශ්‍රය කරගෙන තමයි චක්කු විඥානය කියන එක ඇති වෙන්නේ. ඊළඟට සම්පටිච්ඡනය කියන එක ඇති වෙන්නේ අධේ වස්තුව. අධේ වස්තු රූපය මිශ්‍රය කරගෙන. ඊට පස්සේ ඇති වෙන හැම එකක්ම ඇති වෙන්නේ අධේ වස්තු කියන එක ඒ වස්තු රූපය මිශ්‍රය කරගෙන. ඒ කියන්නේ අධේ වස්තු රූපය කියන මනෝ අපි තව විදිහකට ගත්තොත් මේ චිත්ත වීති වලදී යෙදෙනවා පංචද්වාර චිත්ත වීති වලදී මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතු. එතකොට මනෝ ධාතු ත්‍රිකය කියලා කියනවා. මනෝ ධාතු ත්‍රිකය කියලා කියන්නේ සිත් තුනක් තියෙනවා. මේ අපි ඒවට කියනවා මනෝ ධාතු කියලා. ඒ මොනවද? පංචද්වාර ආවර්ජන සිත. ඒ වගේම පීක්ෂාසගත සම්පටිච්චන සිත් දෙකකට අපි දන්නවා. කුසල් පැත්තේ සම්පටිච්චන සිතක් තියෙනවා. කුසල් පැත්තේ සම්පටිච්චන සිතක් තියෙනවා. අපි අහේතුක සිත් කොට බැලුවොත්. මේ දෙකයි පංචද්වාර ආවර්ජන සිතටයි අපි කියනවා. කියන්නේ චක්කු විඥානය, සෝත ගාන, ජීවහා, කායිකින විඥානය දෙපැත්තේ තියෙන සිත් දෙක ගත්තාම අපි කියනවා එකට මනෝ ධාතුව කියලා. ඉතුරු ස්ථිරතම. ඊට පස්සේ තියෙන අනිත්‍ය සංතීරණ වොත්තපන ජාවන සංතීරණ ඒ ඔක්කොම මනෝ විඥාන ධාතුව. ඒ විදිහට තමයි කලකන්නේ. ඒ ටික මම හිතනවා පැහැදිලි වෙයි කියලා. එතකොට මේ චක්කු විඥාන නැත්නම් චක්කු ద్వාරක චිත්ත වීතියක චක්කු වස්තුව එහෙමත් නැත්නම් චක්කු ප්‍රසාදය නිශ්චය කරගෙන පහළ වෙන්නේ එකම එක සිතයි. අනිත් හේම ටික පහළ වෙන්නේ අධි වස්තුව නිශ්චය කරගෙන. හැබැයි මේ විදිහට දැනගන්න. දෙකේ දරන මනෝ විඥාන ධාතුවේ හෘද වස්තු රූපය දෙක දෙකක් නේද? මෙහෙමයි. හෘද වස්තුව කියලා කියන්නේ රූපයක්. මනෝ විඥානය කියලා කියන්නේ සිතක්. එතකොට ජවන් හත පහළ වෙන්නේ මනෝ විඥාන ධාතුව කියලා මම ලියාගෙන ඉන්නේ මේක එතන. ඔව් මෙහෙමයි. මනෝ විඥාන ධාතුව කියලා කියන්නේ ඇත්තටම සිත්වල. සිත්වල මා කියන්නේ අධ්‍ය වස්තුව අර මං කියවනේද මනෝ ධාතුව කියලා තුනක්. දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා සිත් පහක් තිබ්බට දැන් අපි අහේතුක සිත් ගුරේ සිත් 10ක් හැටියට ඉන්නේ ගණන් ගන්න. ඒ කියන්නේ කුසල පැත්තෙන් 5යි අකුසල පැත්තෙන් 5ක් හැටියට. එතකොට එතන 10ක් තියෙනවා. එතන සිත් 10ක් තියෙනවා. හරි? ඒ සිත් 10යි අර මං කියවනේද මනෝ ධාතුව කියලා සිත් තුනක්. මොනවද? උපේක්ෂාසගත පංචද්වාර ආවර්ජනයි. ඊනාට උපේක්ෂාසගත කුසල ප්‍රත්‍ය සම්පරික්ෂණ සිතයි කුසල ප්‍රත්‍ය සම්පරික්ෂණ සිතයි අපොම තුනයි. එතකොට මේ අර කලින් කිව්ව විඥාන 10යි. චක්කුසෝත ගාන ජීවහා කාය කියන විඥාන 10යි. මේ තුනයි ගත්තම සිත් 13ක් වෙනවා. අපි සිත් සම්පූර්ණයෙන් 89ක් කියනවා කියන්නේ. මේ සිත් 89 මේ 13 අයින් කරාම ත්‍රිෝටිකට සේරටම අපි කියනවා මනෝ විඥාන ධාතු කියලා. එතකොට සිත් 89 හැදිලා කොහොමද? චක්කුසෝත ගාන ජීවහා කාය කියන්නේ අපි ඒවට කියනවා දෙපස් විඥාන කියලා නැත්නම් දෙපංච විඥාන කියනවා. ඒ 10යි ඊළඟට මනෝ ධාතු ත්‍රිකය කියන ඒ 3යි ඊළඟට මනෝ විඥාන ධාතු 76යි. ওই ටික තමයි සිත් 89 කියලා නම් කරන්නේ. දැන් පැහැදිලි වුණාද වරුද මාත්? නැහැ ඔත් ආතරියමක් විතර ගන්න තියනවා නේද? නැහැ වගේ. මම හිතනවා අපිට අද දවසේ ප්‍රමාණවත් කියලා අපි පැයකට ආසන කාලයක් සාකච්ඡා උදේදුනා. එහෙමනම් මම හිතනවා මේ ටිකත් උපකාරී වෙයි කියලා ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ කෙරෙන පဋාණ දේශනාව වලට පසුබිමක් වෙයි, ආධාරයක් වෙයි කියලා අපි හිතනවා. එහෙනම් නැවතරක් හෙට මම හිතන්නේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වී වැඩසටහනක එහෙනම් හෙට වැඩසටහනින් නැවත හමු වෙන තෙක් හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියලා දෙන්නට බොහොමත්ම තෙරුවන් සරණයි මහත්මයනි කියලා දෙන්නට.